මේ ගියපු ආයතන කියලා පුළුවන්, අම්මල තාත්තලින් පුළුවන්, සහෝදර සහෝදරයන්, ඒ හැම දෙනෙක්ම මේ වෙලාවේ හොඳට සිහිපත් කරගන්න. ඒ ඇයිද පින් අනුමෝදන් කරන්න පුළුවන් හොඳම අවස්ථාවක් මේක. ඒ නිසා ඔබ කල්පනා කරන්න, ඔබේම දැන්පින්, ඔබේම නිවසේ, ඔබේම ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කළා වූ දානය කියලා හිතලා මේ පින්කමට හොඳට හිත යොදලා ඉන්න. ඒ තුලින්ම ඔබට පුළුවන් මේ පින් ඔබේ ළඟම ඥාතීන් අනුමෝදන් කරලා එයා සුවපත් කිරීමේ හැකියාව තියෙනවා. අනේ නිසා පින්තුනි, මේ පින්කමේ ඔබ කළේ, මේ දානය පූජා කළේ මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේට වගේම මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ සෝවමාන කර කැරුවත් ස්වාමීන් වහන්සේ, මුගලන් ස්වාමීන් වහන්සේ, මහා කාශ්‍යප හාමුදුරුව ඇතුළු ඒ නික්ලේශී මහරහතන් වහන්සේ වෙනුවෙන් ඔබේ මේ දානය පූජා කළේ කියන හැඟීම ඇති කරගන්න. ඒ වගේම ඔබේ දෑතින් ඉතිපිස්සෝ භගවා කියලා ගාථාව කියලා මේ දානය පූජා කළේ අපේ සරණ ගිය අපේ සංස්කෘතෝ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කියන හැඟීම ඇති කරගන්න. අනේ සිතිවිලි ඇති කරගත්තු පමණට අපේ මේ කුසලයේ අනිත්‍යත්වය වැඩි දියුණු වෙනවා. ඒ තරම් පින්තුනි, දානීය සැබෑ දානයක් වෙන නම් ඒ දානේ සාගානුසති භාවනාවක් වෙන්න ඕන. අපි දීපු දානයක් ගැන හිතන අවස්ථාව ඒක භාවනාවක්. ඒකට කියනවා සාගානුසති භාවනා කියලා. The contemplation of generosity. Whenever we think about what we offer to someone, if we think it again and again, that is a moment that we practice concentration meditation. යම්කිසි වෙලාවක අප දීපු දානයක් ගැන සිහිපත් කරන මොහොත, ඒක බුදුදහමේ තියෙන භාවනා කමඨාන් 40 එක භාවනාවක්. ඒකට කියනවා චාගානුසති භාවනාවක් කියලා. දසානුසති භාවනාවනේ එක භාවනාවක් ඒක. පින්නතුනි, අප කුඩා හෝ දෙයක් දුන්නත් අපට ඒක කොයිතරම් ඉහළ මට්ටමින් අපේ හිතේ තියාගන්න ඕනද කිව්වොතලු. අපට ජීවිත අනුතරක් වෙන වෙලාවකදී ඒ තීකම් අපේ මතකෙට එන්නට ඕන. අපට ලෙඩක් වෙන වෙලාවකදී, බයක් වෙන වෙලාවකදී, මරණාසන්න මොහොතේ අපට ඒ තීකම හිතට නැගෙන මට්ටමටම ඒ තින අපේ මතකයේ හොඳට රැඳෙන්නට ඕන. ඒක චිත්‍රයක් වශයෙන් තියෙන්නට ඕන. ඔබ මහලේ දුටුගම රජතුමා ගැන. ගැමුණු රජතුමා නොයෙක් විදිහේ තීකම් කළා. පුරුවන්ලෙ සෑදි කළා. ලෝවාමා ප්‍රාසාදය ඉදි කළා. මිරිස් වැටිය ඉදි කළා. මේ වගේ මහානීය තීකම් කරපු ගැමුණු රජතුමාට ජීවිත අවසාන මොහොතේ මොකද මතක් වුණේ? රජතුමා යුද්ධයට යන වෙලාවේදී අර බත් මුලක් අරන් යන වෙලාවේදී ඒකෙන් කොටසක් ස්වාමීන් වහන්සේට පූජා කළා. එතුමාට මරණාසන්න මොහොතෙහි අර රුවන්වැලිසෑයට වඩා මතක් වුණේ. ලෝවාමා ප්‍රාසාදයට වඩා මතක් වුණේ. මිරිස් වැටියට වඩා මතක් වුණේ අර බත් මුලේ කොටසක් දීපු කාරණා. අනේ නිසා දානමය තීකමකට අපි ගියහම අපි ඒකට සක්‍රීයව සම්බන්ධ වෙන්නට ඕන. අඩු වශයෙන් ඈතින්ගෙන හාමුදුරුවෝ දානය වළඳන දිහා හරි බලාගෙන ඉන්නට ඕන. ලං වෙලා දාන හඳන් බැනන්නට ඕන. අපි කියන්නේ ලංකාවේ දානගේ වලල ඉගෙන අඩු වශයෙන් පඩිකම හරි අල්ලන්න ඕන කියලා. අතසවදන භාජන හරි අල්ලන්න ඕන ඒ තීකමේදී පින්නතුනි. දරුවේ කාමන දරුවගේ අතින් ඒකට උදව්වක් කරන්නට ඕන. දරුවගේ අතින් දාන හඳන් බැනන්නට ඕන. ඔබ ඇත්තටම දරුවන්ට ආදරේ නම් තින්කමක දේ අනිවාර්යෙන් කරන්නට ඕන. හාමුදුරු කෙනෙක් දැක්කම අද්දක එලිතු කරලා වන්දනාන්නට ඕන. මේක පිනොතින මහා නිදානියක් වගේ අපේ ජීවිතේ හැමදාම මේ වගේ දානමය තින්කම් වලට අපිට යන්න බෑ. අපි අවුරුද්දකට සැරයන් දෙක යන්නේ. අන්නේ දීපු වෙලාවේදී ඒකට සක්‍රීයව සම්බන්ධ වෙන්න. ඒකේ කුසලයේ ඉහිලීම කරගන්න. ඒ පින තමන් අරගෙන යන්නට ඕන. අන්නේක තමයි දානය අනිසංස කියලා කියන්නේ පිනොතනි. බෞද්ධයන් විදියට අපට අපේ බුදුදහමට ආව නම් අපේ ජීවිතවල ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තියෙනට ඕන. එකක් තමයි දිනෙන් දින අපේ සතුට වැඩි වෙන්නට ඕන. දැනුත් අපේ සතුට වැඩි වෙනවා ටිකක් නේද? හැබැයි තරුණ කාලේ, දරුව ගොඩා කාලේ, දරුව ගෙදර ඉන්නකන් සතුට වෙනවා. ඊට පස්සේ ටිකෙන් ටික සතුට අඩු වෙනවා. හැබැයි නියම බෞද්ධයෙක් නම් අපි හැරමිටිය යන දවසේදීත් අපේ සතුට ටිකෙන් ටික වැඩි වෙන්නට ඕන. ඒක තමයි බෞද්ධ ඥාතියන් තියෙන පළවෙනි ලක්ෂණය. දෙවෙනි ලක්ෂණය තමයි අපි ජීවිතයේ කොයි මොහොතක මියගියත්, කුඩා කාලේ මියගියත්, යෝන් වයසේදී මැරුණත්, මහලු වෙලා එක්කම මැරුණත්, අපේ මරණය මැත්තේ ජීවිතයේ සුගති ගාමී තැනකට යන්නට ඕන. මේට වඩා හොඳ තැනක් අපි ඉපදෙන්නට ඕන. ඒ ඉපදෙන සිටිවිල ගැන කලින්ම හිතලා තියන්නට ඕන. සමහර අය කියන අපි පින්කම් කරනවා අපි එච්චරයි හිතන්නේ අපි අය දුරට හිතන්නේ නැහැ කියලා නේ. නමුත් බුදුදහමේම කියලා නැහැ. බුදුදහමේ කියන තමන් ධර්මයේ ප්‍රැක්ටිස් කරනවා නම් ශ්‍රද්ධාව, සීලය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව මෙන්න මේ කරුණ තමන් ජීවිතේ ප්‍රැක්ටිස් කරනවා නම් ජීවිතේ කොයි මොහොතක මියගියත් තමන්ට විශ්වාසයක් තියනවා තමන් ඉපදෙන මේට වඩා ඉහළ ස්ථානයක කියලා. ඒ තරක් නෙවෙයි. ඔබට පුළුවන් වෙනහස කියලා බලන්න සංඛාර උත්පත්ති කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ සඳහන් වෙනවා මේ යන කලින්ම තමන් ඉපදෙන තැන තමන් තීරණය කරන්න පුළුවන් කියන්නේ. මරණයෙන් පස්සේ ඉපදෙන්නේ මනුස්ස ලෝකයේද, දිව්‍ය ලෝකයේද, බ්‍රහ්ම ලෝකයේද කියලා තමන්ට කලින් තීරණය කරන්න පුළුවන් කියන්නේ. දිව්‍ය ලෝකේ නම් කොයි දිව්‍ය ලෝකෙද කියලා තීරණය කරන්න පුළුවන්. මනුස්ස ලෝකේ නම් කොයි ප්‍රදේශේ, කොයි කුලේ ඉපදෙන්නේ කියලා තමන්ට කුලයක් තීරණය කරන්න පුළුවන් කියලා කලින්. ඒකනම් තිනුතුනේ ප්‍රකවරණය, රෙෆියුජ් එක, ඉන්ෂුරන්ස් එක බුදුදහම තුලින් අපට දීලා තියෙනවා. අද අපේ ජීවිතේට නැත්තේ ඇයි? අපි බොහෝ දෙනෙක් අධ්‍යාපනය ලබනවා, ඉගෙනුම් උපාධි ගන්නවා, ඉගෙනම රැකියාව කරනවා, ඉගෙනම තාක්ෂණයේ බඩු භාණ්ඩ යාන වාහන පාවිච්චි කරනවා. ඒත් අපට අපේ පරලෝ ජීවිතය ගැන විශ්වාසයක් නැහැ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි අපි කරන පින්කම් සම්පූර්ණම හැට වෙලා අපේ මනසේකට යොදලා අපි කරන්නේ නැතිකම. ඒකට බර දාලා කරන්නේ අපි ඒකයි. අපි උඟා පින්කම් කරනවා, කටින් පින්කම් කරනවා, හාමුදුරන්ට භාවනා කුටි හදලා දෙනවා, පන්සල් හදලා දෙනවා, විශාල පරිමාණයක් අපි දන් දෙනවා. හැබැයි මෙතන දන් දුන්නට ඒ දානයේ එච්චර ශක්තිමත් නෑ, ප්‍රබල නෑ. ඇයි ඒකට හේතුව? ඒදී අපි කරන වෙලාවේ සම්පූර්ණ මනස යොදලා කරන්නේ නැහැ. ඒ වගේම කරාට පස්සේ ඒ ගැන නැවත නැවත හිතන්නේ නැහැ අපි. බුදුහාමුදුරේ දේශනා කරන ආමවාදීන් කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියන මෙන්න මේ තමන් පෙරවන් සරණ ගියපු කෙනෙක් ගැන නිතර හිතනවා නම් ඒක නා සුගතිගාමි වෙන කෙනෙක් කියලා. ඒ වගේම අපි නිතරම පංචශීල රකිනවා. දැන් මෙතන ඉන්න පිනතුන් හැම දෙනෙක්ම පංචශීල රකිනා ඉන්නේ, සිල්වන්තයි ඉන්නේ. හැබැයි අපි ඒක හිතන්නේ නැහැ. පින්නතුනි අපි ඒක රකින්න වගේම තමන් පංචශීල රකින්න කෙනෙක් කියලා නිතරම හිතනවා. දවසට එක වතාවක් හරි මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්. මම සොරකමින් වැළකීච්ච කෙනෙක්. මම වැරදි කාම සේවනයෙන් වෙන් වෙච්ච කෙනෙක්. මම බොරු කියන්නේ නැහැ. මම මද්‍රව්‍ය භාවිත කරන්නේ නැහැ. මෙන්න මේක තමන් දිනපතාම හිතන්නට ඕන. මේකට කියන්නේ සීලානුසති භාවනා කියලා. That contemplation of virtue. When we practice five precepts, we should think it again and again, I practice these five precepts. That is one of the meditation techniques explained by the Blessed One. Pinnutuni, menne me saddhava sīle kena dekat ekka visheshayen api dāne pūnu karanakota anne dāne apata labena pradhāna samansāsaya tamai Budhurajānan wahansayage message ekak apata labena. ඉතින් අද ජෝර්ජ් මහත්මයා වෙනුවෙන් මේ පින් කම් කරන වෙලාවේදී විශේෂයෙන් මෙතුමාගේ ගුණ තපසීපත් කරන්නට ඕන. බුදුරජාන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කරනවා යම් කිසි කෙනෙක් වෙනුවෙන් පින් කම් කරලා තියෙන අනුමෝදන් කරද්දී ඒ කෙනාගේ ළඟ තිබෙච්ච හොඳ ගති ගුණ හොඳට සිහිපත් කරන්නට කියලා. ඉතින් ජෝර්ජ් මහත්මයාගේ ජීවිතය තුළින් අප දැකපු ප්‍රධානතම ලක්ෂණය තමයි ස්වාමීන් වහන්සේ ඇසුරු කරද්දී ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් ලෙන්ගතුව ඒ ස්වාමීන් වහන්සේලා ඇසුරු කළා. ගිහියන් හා පැවිද්දන් එකට යාකරන ප්‍රධානතම කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ගිහියන් විදියට ඔබ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනකොට ඉතාම ගෞරවයෙන් ආශ්‍රය කරන්නට ඕන. දෙවෙනි කාරණය තමයි මෛත්‍රී සාගත කාය කර්මයෙන්, මෛත්‍රී සාගත වචී කර්මයෙන්, මෛත්‍රී සාගත මනෝ කර්මයෙන් ඒ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්නට ඕන. මේක තමයි ගිහියන් ස්වාමීන් වහන්සේලා ඇසුරු කරද්දී තියෙන ලක්ෂණය. ඊළඟට ස්වාමීන් වහන්සේලා හැටියට අපට ලොකු වගකීමක් තියෙනවා. අපි මොකද කරන්න ඕන? භික්ෂුන් වහන්සේලා හැටියට අපේ වගකීම තමයි අක්කසන්නානං වා පසාදාය, පසන්නානං වා බිහියෝ භවය. නොපැහැදෙනුන්ගේ පැහැදීම පිණිස, පැහැදෙනුන්ගේ පැහැදීම වැඩි වෙන විදිහට අපි වැඩ කරන්න ඕන. දෙවනි කාරණය තමයි ගිහි පින්නතුන්ට ධර්මයෙන් දෙන්න පුළුවන් ඉහළම මැසේජ් එක දෙන්නට ඕන. මේක තමයි අපි වගකීම. දැන් මේ පිනතුන් ස්වාමීන් වහන්සේලාට හොඳට සලකනවානේ. දානෝපකරණ හොඳට හදලා හොඳට පිරිකර දෙනවා. හැම දෙයින්ම ඔබ සලකන පුළුවන් උපරිමයෙන් සලකනවා. අන්නේම සලකනකොට භික්ෂුන් වහන්සේලාට අපේ වගකීම තමයි මේ ධර්ම මැසේජ් එක ඉහෙලිම දෙන්නට වන්. ඒක තමයි අපේ වගකීම. ඒක අඩුවෙන් දෙන්න බෑ අපට. අපි ඒ වෙනාවේ දෙන්න පුළුවන් ඉහෙලම මැසේජ් එක අපි ඩිලිවර් කරන්නට ඕන. මේකත් අපේ යුතුකමක්. ඉතින් විශේෂයෙන්ම මේ වගේ දානමිතේ කමක් කරන වෙලාවේදී අපට ප්‍රධානම දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ මැසේජ් එක අහන්නට අවස්ථාව ලැබෙන්නේ. ඒක ආරම්භ වන්නේ සුවච කියන ඇක්ටිව් ලිස්නින් කියන කාරණේ. වෙනල්බල් මෙම්බර්ස් ඔෆ් ද මහා සංඝ ෆ්‍රෙන්ඩ්ස් ඉන් ද ධම්ම යු ආර් ඩුයින් වෙරි ස්පෙෂල් මෙරිටෝරියස් ඇක්ට් ඔෆරින් දාන ටු ද මහා සංඝ. ස්පෙෂලි යු හෝප් ටු ට්‍රාන්ස්ෆර් මෙරිට්ස් ටු යුවර් බිලවඩ් ෆාදර් මිස්ටර් ජෝර්ජ් විජේරත්න who passed away last year. When we offer something to the Mahasangha, we have a very special benefit that we have a chance to listen to what the Buddha explained. Our spiritual teacher, the Supreme Buddha, explained the path of liberation, the path of happiness. You know, happiness is the main purpose of everyone who was born in this world. We do everything in the name of happiness. Unfortunately, day by day, we are living from happiness. Buddha says, how we achieve the real happiness? Our happiness completely depends on purification of our mind. Buddha says, manopo bandhama dhamma manosetta manomaya. Mind is the forerunner. Mind is chief. Mind may dade. If someone does something with a pure mind, happiness follows him because of his pure mind. Whenever our mind is impure or wicked, suffering follows us. What is the reason? The reason is that our mind is impure, wicked. Therefore, Buddha explained the way how we maintain, how we develop our inner peace, happiness. Happiness completely depends on purification of our mind or keeping our mind in pure and calm. In this situation, Buddha explained the path. The path is very clear. Buddha's message is like the ocean. You know, the ocean is deepened, ocean deepens gradually from the beach to the deeper water. Buddha's message also like that. At the very beginning, we should have a very special quality on this path. What is the main quality that we should have? The very first quality is active listening. I think all of you have that quality. It's said in Buddhism as suvacca. We should be gently spoken. That is the first step of spiritual and educational level. When we study something, first of all, we should be gently spoken. Especially when we go on the path of liberation, the very first quality is that active listening. All of you have that quality. The second one is gratitude. We should be grateful. The purpose of this activity, offering dana to the Mahasangha, based on gratitude. As grateful children, relatives and friends, you are offering this dana to the Mahasangha. Gratitude is one of the qualities. The Supreme Buddha says, all the good qualities depend on gratitude. Gratitude is very important. Then we come to the next quality, which is generosity or dana. The more we are generous, the more we are grateful. The more we are grateful, the more we are generous. That is very important. And when we are generous, Buddha says, Piti mudaran vindati data. He who has a generous heart gains a lot of happiness. When we are greedy, actually we have no real happiness. Therefore, sharing something with others, offering something to others, it is very important for our inner peace. Next, we come to the other quality, which is virtue or moral conduct. Panchasila, how is this? Abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, and abstain from intoxicating drinks and drugs causing heedlessness. If we can practice these five precepts, our life is very peaceful. We have no problem at home. We have no debates because of our virtuous life. Therefore, we should trust in this reality, Buddha says, whenever we practice these five precepts, we give the fearlessness to the world. Abhyandeti, avirandeti, abhyapajandeti. He who practices five precepts gives the fearlessness to the world, gives the loving kindness to the world. Therefore, practicing five precepts is very, very important according to what the Buddha taught. Then we go to the next quality, which is loving kindness meditation. Contemplating on that, may all beings be well, happy and peaceful. Buddha especially encouraged us to practice loving kindness meditation. Why is that? We mostly suffer because of anger. When we are angry, even though we are well educated, although we are very rich, everything that we earn is useless, since we have no inner peace. Therefore, Buddha says, let's live happily without anger among those who are angry. This is our skill. This is our great point average in Buddhism. We should make a mind that nobody can disturb our peace of mind. Why is that? The one who can make you angry will become your master. You are a servant of him. Do you like it? No one likes it. The one who can make you angry will become your master. You are a servant of him, since you are controlled by that person. The one who can make you lustful will become your master, since you are controlled by that person. The one who can make you ignorant will become your master, since you are controlled by that person. Therefore, we should be proud of that. No one can make me angry. No one can make me lustful. No one can make me jealous. No one can make me ignorant. This is great point average in Buddhism. This is Buddhist GPA. You know, you should be proud of that. No one can make me angry, lustful, jealous or ignorant. Buddha explained the path how we develop our inner peace by reducing these negative thoughts from our mind. Finally, Buddha explained the highest quality that we can develop is that mindfulness. Being aware of our body and mind. When we see something, when we hear something, when we taste something, when we smell something, we should understand what happens to my mind at the moment. When you see something, you should read your mind. The ordinary people always look at outside when they experience something through their senses, but we, the Buddha's disciples, as soon as we experience something through our senses, we immediately look at inside. What happens to my mind at the moment? That is said in Buddhism as Cittanupassana, the contemplation of mind. Sadosangva cittan, sadosang cittan tipajanati. When mind is angry, we immediately understand, now my mind has anger. When my mind is not angry, we understand that, now my mind has no anger. When my mind is greedy, we immediately understand that, now my mind has greed. This is our skill. This is the way how we protect our mind. You know, in this situation, according to Buddha's message, practicing mindfulness is the way how we make a real friend, best friend. We usually find friends from the outside world. Actually, those friends may change any time. But the real friend should be inside. Our mindfulness is the real friend. What is the mindfulness? being aware of our body and mind, living in the present moment. We are aware of our mind. What happens to my mind at the moment? Whether my mind is pure or impure, whether my mind is angry or not angry. We should understand what happens to my mind at the moment. And also when we think something, mostly we think something which happened in the past. When we remember something which happened in the past, we immediately understand, now I am thinking something which happened in the past. That already has this. I am living in the present moment. Then we can protect our mind from the past experience. And also when we think something which will be happening in the future, we immediately understand that incident hasn't come yet. I am reading my own mind. Then we can release from the past and future. We completely live in the present moment. Not only that, at the moment we are contemplating on the arising and ceasing of our mind, present mental situation. If we can make the mind, this kind of mind, it means no one or nothing can disturb our peace of mind. Buddha says, Dhammo have rakshati dhammachari. He who practices Dhamma is protected by the Dhamma. This is the way how we make a protection, refuge. In this situation, we started our spiritual life from being gently spoken, active listening. Next, gratitude, then generosity, five precepts, loving kindness meditation, and mindfulness. This is the Buddha's advice. All the doctrines that the Blessed One explained focus on our inner peace, happiness. Happiness is the main purpose of everyone. Okay, dear friends in the Dhamma, now you can be happy. You performed a very wonderful, meritorious act, offering dana to the Mahasangha, thinking about your beloved relative, your father, Mr. George Vijayaratna, who passed away 1 year ago. By the power of all these meritorious acts that you performed here, by listening to Dhamma, by observing five precepts, by offering dana to the Mahasangha, may all these merits go to Mr. George Vijayaratna, and also you can see about your departed relatives. May all the departed relatives receive this merit, and may they have a blissful life. And finally, may they attain the supreme bliss of liberation, Nibbana. With that intention, let's share this merit, pour in the water to the empty cup, recite in the gatha. අදයි අපි ගාථාවක් කියමු කවුරුත් එක්ක. ඉතං මේ ඥාතේනම් හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ. ඉතං මේ ඥාතේනම් හෝතෝ සුඛිතා හොන්තු. ඉතං මේ ඥාතේනම් හෝතෝ සුඛිතා හොන්තු ඥාතයෝ. යථාවාරි වා පුරා පරිපූරෙන්ති ඒවමේව හිතෝ දින්නම් තේසානම් උපකප්පති උන්න මේ උදකං වට්ටං යථා නින්නම් හිතෝ දින්නම් තේසානම් උපකප්පති. හොඳයි, අත්කරගත් මේ සියලු කුසල දහම් අපි දෙවියන්ට අනුමෝදන් කරවමු. සම්මා දෘෂ්ටික දෙවියොත් මේ පින් අනුමෝදන්ව පිනතුන් සිදු කරන සියලු දහම කටයුතු වඩ වඩාත්ම සඵල කර ගන්නට දෙවියන්ගේ ආශිර්වාදයෙන් සැලසේවා. විශේෂයෙන් ඔබ සමග සිටින මේ කුඩා දරුවන් හැම දිනාටම හොඳට ඉගෙන තියාගෙන නිදුක්ව නිරෝගීව ලෝකයට විශාල සේවයක් කරන්නට මේ පින්වත් දරුවන් හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයෙන් සැලසේවා කියන ප්‍රතිමෙන් අපි සාදු කාර්යයක් පවත්වමින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. හොඳයි, පින්වතුනි, බොහොමත්ම සතුටටපත් වන්න අද දින සිදු කරන්න බලාපොරොත්තු වන පින්කම බලාපොරොත්තු වුණාට වඩා හොඳින් ඉතාම ලස්සන අලංකාරවත්ව සිදු කරගන්න ලැබුණා කියලා. ඊළඟ දවසේ ඔබේ දෑතින් පින්කම සිදු කරන කම්ම මේ පින්කම ගැන හිතේට ඔබ සතුටු වෙන්න. ඉතින් ඒකෙන් තමන්ගේ කුසලයේ දිනු කරගන්න පුළුවන්. මේ සියලු කුසලන බලයෙන් ඔබ හැම දිනාටම මෙලවසේ නිරුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වනට මෙපින්කම ආශිර්වාදයක් වේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුමෝ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු.